මම ජේම් බණ්ඩාරමෙනිකේ විශ්‍රාමික ගුරුවරියක්. මම තමයි මහානායක හාමුදුරන්ගේ බාලම සහෝදරිය. අපේ අප්පච්චි ජේම් පුංචි බණ්ඩා හිටපු වෙල්විදානේ නිලමෙතුමාගේ අම්මා ජේම් මුතුමෙනිකේ. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනයි. අපවත්තු මහානායක හාමුදුරුවෝ දෙවෙනි සහෝදරයා. තව පිරිමි සහෝදරයෝ අපි සේරම 4 දෙනයි. ගෑනු සහෝදරියෝ අපි 4 දෙනයි. මහානායක හාමුදුරන් ඉස්කෝලේ ගියේ අපේ ගමේ උඩුගම එළපාසලක් තිබුණා. පසු කාලේ නා උඩුගම මහාවිද්‍යාලේ වුණා. දැන් උඩුගම කනිෂ්ඨේ.